මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමාගේ දරුවා විමල් වීරවංශ හිටපු ඇමතිතුමාගේ භාර්යාව. මේ මහා විශාල භීෂණයක් අර 80 ගණන් වල එක්සත් ජාතික පක්ෂ යුගයේ පැවතුණු භීෂණයට අපි මූණ දීපු මන්ත්‍රීවරු ප්‍රේමදාස යුගයේදී. එවැනි භීෂණකාරී එක්සත් ජාතික පක්ෂ රජයක පෙරනිමිති තමයි අද පහළවලා තිබෙන්නේ. ඒ නිසා එයට නිරාවුද අවිහිංසක මිනිස්සු ලෙස අපිට තියෙන පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පමණයි. අද අපිට පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ටවත් ආරක්ෂාව නැති රටක මේ පීඩාවටපත් වෙන ජනයා වෙනුවෙන් හඬක් නැගිය නොහැකි ජනයා වෙනුවෙන් හඬ නගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා.